භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අරහතු. දෙදහස් පහළොව වසරේ තුන්වෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. නිවනට හැඩයක් හෝ වර්ණයක් හෝ නිර්වාණ ධාතුව පිහිටා ඇති තැනක් හෝ නැත. අපි ඔය ටික තේරුම් ගන්න. වෙන කිසිවක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. අපි ඔය ටික තේරුම් ගත්තා. අපි හොයන විදිහ රහතන් වහන්සේලා නම් කවදාවත් අපිට හොයාගන්න බෑ. අපි හොයන්නේ බිම බලාගෙන යන රහතන් වහන්සේ. හෙමින් පාරේ වඩින රහතන් වහන්සේලා තමයි පිපයන. සංවරකම කියන එක අපි හොයන්නේ අන්න එහෙම එතනින්. බුදුරජාණන් වහන්සේ එහෙම හොයන්න කියන්නේ නැහැ. ඒ සාධ්‍යාත්මිකවයි මාර්ගඵල අරිහත්ත්වයේ ලබන්නේ. තමන්ට අවශ්‍ය කරලා තියනවද? තමන්ට අවශ්‍ය කරලා තියනවද නිවෙන්න? තමන්ගේ මනස නිවාගන්න බොහෝම සරල ක්‍රියාවක් තියෙනවා. මේකේ ලොකු බණක් නැහැ. බොහෝම සරල දෙයක් තියෙනවා. ඔබේ මොළයට, ඔබේ මනසට වද නොදී ඉන්න ක්‍රමවේදය. තාම කෙටියෙන් එක තේරුම් කරගන්න. ඔබේ මොළයට, ඔබේ මනසට වද නොදී ඉන්න ක්‍රමවේදය තමයි නිවන් දකින වැඩපිළිවෙල කියන්නේ. ඔබමයි ඔබේ මොළයට වද දෙන්නේ, ඔබමයි ඔබේ මනසට වද දෙන්නේ. මනස එහෙට මෙහෙට දක්කන්නේ කවුද? වෙන කෙනෙක්ද? තමන්මයි. තමන්ගේ මොළේ එහාට මෙහාට දක්කන්නේ කවුද? එහෙනම් පදවන්නේ කවුද? හරකෙක් වගේ නම් දක්කනවනේ නේ. තමාමයි නේද? තමන්ගේ වදකයා කවුද? තමාමයි. ඉතින් නෙවෙන්නේ කොහොමද? ඇයි එහෙම වදකෙක් දාගෙන මේ දුක් දෙන්නේ? එයාට සැපේ කියලා පෙන්නලා තියෙන්නේ නිවැරදි සැපය නෙමෙයි. ඒකයි එයාට මෙහාට දක්වන්නේ. දැන් අපි ළමයි තුත් දක්වනෝනේ නේද? ළමයි දක්වන්නේ දෝයා මේ මට්ටමට යන, මේ මට්ටමට යන, මේ මට්ටමට යන. අපි යම් කිසි ශේස්ත්‍රයක විශිෂ්ටයෝ විය යුතුයි. හැබැයි ඒක අවිද්‍යාවෙන් යන්න හොඳ නෑ. විද්‍යාවෙන් අවබෝධයෙන් යන්න ඕන. දැන් දක්කනවා වගේ දක්කල හරියන්නේ නෑ. මොහොතක් කල්පනා කරලා බලන්න. දැන් අප මොකද කරන්න ඕන නිවෙන්න? 100%ක් මනස විවෘත කරන්න. මොළේ විවෘත කරන්න. එසේ කළාට පසුව ඔබට කරන්නට කිසිවක් ඉතිරිවන්නේ නැත. ඔබට තිබෙන්නේ මේ ලෝකය තියෙන ස්වභාවය. මනාව ආස්වාදනය කරමින් සිටීම පමණයි. ඒ ආස්වාදයේ ගලා එන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස ඔස්සේ නොවේ. ඉන්ද්‍රියන්ගෙන් තොරව ගලාගෙන එන ආස්වාදය. එය හරිම සිසිලසයි. එය හරිම ශාන්තයි. එය හරිම සුන්දරයි. හේතුව වේදනාවක් නැති නිසා. ඉන්ද්‍රියන්ට බර වුණොත් වේදනා පහළ වෙනවාමයි. ඉන්ද්‍රයන්ට බර නොවුනොත් වේදනා නැත. වේදනා නොමැතිව ලෝ ආස්වාදනය ලබන ඒ සිසිලස ලබන නිමන් සැප නිර්වාණය ලොකුම ලෝකයේ තියෙන ලොකුම ආස්වාදය. නිබ්බානං පරමං සුඛං. මා කිව්වහම කෙනෙක් වරදවා හිතනවා නම් මම බුද්ධ වචනය සම්බුද්ධ වචනය ප්‍රකාශ කරේ එකයි. මොකද කියන්නේ නිබ්බානං පරමං සුඛං. ඒ කියන්නේ මොකද්ද? ලෝකේ තියෙන ලොකුම ආස්වාදය, ලොකුම සැපය, පුදුම සුඛය ලැබෙනවා. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මය හැරෙන්නට වෙන සුඛයක් සැපයක් නැතය. ඉන්ද්‍රියන් වලට බැසගෙන ක්‍රියා කරන මනුෂ්‍යයාට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ඉන්ද්‍රියන් වලින්ම නෙමෙයි මේ ලෝකේ දකින්න පුළුවන්, ඒවා අත්හැරලත් ලෝකේ දකින්න පුළුවන් කියලා. ඉන්ද්‍රියන් අත්හැරලා ලෝකේ දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම ප්‍රකාශ කළාට මේ ඉන්ද්‍රියන් තුල ජීවත් වෙනවා, ඉන්ද්‍රියන් දකිනවා. එහෙත් ඉන්ද්‍රියන් හැටියට ඒව භාවිතාවක් නෑ. ඒකයි තියෙන ස්වરૂපය. දැන් මේ ඉන්ද්‍රියන් තිබ්බට ලෝක සත්වයාට ඒ ලෝක සත්වයාගේ ඉන්ද්‍රියන් භාවිතා කරන්නේ ස්වභාවික ලෙස නොවේ. අස්වාභාවික තමා විසින් පුරවා ගන්නා ලද අත්වාද හා පරවාද කියන දේවල් වලින් පුරවාගත් මානසික මට්ටමක මේ ලෝකයේ සත්‍ය පෙනෙන්නේ නැහැ. සියලුම මිනිස්සුන්ගේ ඇස් වල ඇස් බැඳලා තියෙන්නේ. ඇස් ඉදිරියෙන් තිර වලින් වැහිලා තියෙන්නේ. මොනෝද තිර? මමංකාරේ මහා කළු අන්ධකාර පටලයක් එක්ක බැඳුණු මහා ලෝකයේ විසින් අපිට බන්ධනය කරන ලද තිර. තිර කියලා කියන්නේ මේ තිරයක් වාගේ වහනවා මූණු වැස්ම. මේ සියල්ල අපට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කෙනෙකුට තමයි ලෝක සත්‍ය දකින්න පුළුවන්. සම්මුතිය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් බලයක් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබට තියෙන්න ඕනමයි. සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නම ඕන. තමන්ගේ වරද නිවැරදි කරගැනීමේ හැකියාව තියෙන්නම ඕන. ඒක තමයි ඉතාම වැදගත් කාරණේ. කිසිවෙක් නොවන්න, කිසිවක්ම නොකරන්න, කිසිවක්ම නොපතන්න. කිසිදු ආකාරයේ ස්වરૂපයක් නොගන්න. මේ මොහොතේ වඩන්න කිසිවක්ම කිසිවෙක්ම නොවෙන්න. කිසිවක්ම නොකරන්න. කිසිම ආකාරයේ දෙයක් නොපතන්න. කිසිම ආකාරයකට හැඩ නොගැසෙන්න. මේ වචන පූර්ණ කරන්න, තමා තුළ අර්ථ පූර්ණ කරන්න. අරගෙන තමන්ගේ සිත මේ ධර්මයට අනුව සකසන්න. කෙනෙක් හිතන්න පුළුවන් සකසනකොට ඒක වරදක් කියලා. එහෙම වෙන්නේ නැහැ. කාමරයක් අපිරිසුදු වුණාම ඒක පිරිසුදු කරන්න කොස්සක් ඕන. ඒ කොස්ස අපි ගන්නේ කාමරේ මැද තියලා තියන්න නෙමෙයි, අතු ගාල පැත්තකින් තියන්න. ඒ නිසා ඔබේ යම්කිසි මානසික ක්‍රියාවලියක දායකත්වයේ අවශ්‍යයි. ඒ ඔබේ මනස අතු ගාල පැත්තකින් තියන්න. කොස්සක් හැටියට භාවිත කරන්න. මේ මොහොත, මේ දවස භවනාවට කැප කරගත් කාලයයි. අනිත් දේවල් සිතන්න තියෙන කාලය මෙතනින් පරිබාහිරවයි තියෙන්නේ. එහෙම අදිෂ්ඨාන කරගන්න. එතකොට අපිට ගොඩාක් සිතුවිලි වලින් ඈත් වෙන්න පුළුවන්. ඒව පස්සේ මං හිතන්නේ, මේකේ වැඩසටහනෙන් පස්සේ. මේ අතරේ ඒව හිතන්නේ නැහැ. තමා යම් දෘෂ්ටියක බැඳී ඇද්ද ඒ දෘෂ්ටියෙන් නිදහස් වන්න. දෘෂ්ටි නොමැති අවස්ථාවට පැමිණෙන තුරුම ඔබ සියලු දෘෂ්ටිවලින් නිදහස් වන්න. කිසිවක්ම ඉතිරි කර නොගෙන අත්හරින්න. කිසිවක්ම ඉතිරි කර නොගෙන අත්හරින්න. සියල්ල අත්හරින්න. සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි සියල්ල අත්හරින්න. සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ල අත්හරින්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන සියල්ල අත්හරින්න. මානසික ක්‍රියා අත්හරින්න. වාචික ක්‍රියා අත්හරින්න. කායික ක්‍රියා අත්හරින්න. මේ මොහොතේ ඔබ මේ කියන ධර්මයට පටහැනිව සිටිනවාදයි බලන්න. වහාම නිවැරදි කරගන්න. යුද සෙබලෙකු මෙන් වීර්යවන්ත වන්න. කිසිදු සංඥාවක් නොගෙන ඉන්නට ඔබ බලා ගන්න. කිසිදු සංඥාවක් නොගෙන ඉන්නට ඔබ බලා ගන්න. කිසිදු වේදනාවක් නොගෙන ඉන්නට ඔබ බලා ගන්න. සියල්ල අත්හරින්න. සියල්ල අත්හරින්න. කිසිදු ක්‍රියාවක් නොකරන්න. නිහඬතාවය හෝ සිදු නොකරන්න. ක්‍රියාවක් සොයන ඔබේ මනසට ක්‍රියාවක් නොසොයන හැටියට මතක් කරන්න. ක්‍රියාවකට නොඇතෙන්නට වග බලා ගන්න. අපේක්ෂා රහිතව අපේක්ෂාවන් වලින් තොරව වේදනා රහිතව වේදනාවන්ගෙන් තොරව සංඥා රහිතව සංඥාවන්ගෙන් තොරව කිසිවක් දරා ගැනීමෙන් තොරව පාදාන රහිතව කිසිදු වාසය කිරීමකින් තොරව කිසිදු ආකාරයකින් මනස නොරඳවා කිසිදු පීඩනයක් තමන්ගේ ඔළුවට නොදී කිසිදු පීඩනයක් තමන්ගේ මනසට නොදී ධර්මයේ තුලින් ඍජු කරගත් ඥානයෙන් ධර්මයේ තුලින් අවදි කරගත් ඥානයෙන් කිසිදු දෙයක් උපාදාන කර නොගෙන වාසය කරනවා කියන අදහස අත්හැර වාසය කරන්න. පවතිනවා කියන අදහස අත්හැර සියල්ල අත්හරින්න වීරියවන්ත වන්න. ධර්මයට අනුගත නොව මනස අනුගත කරන්න වීරිය කරන්න. කිසිදු දෙයක් රැඳෙන්නට උත්සාහ නොකරන්න. කිසිදු දෙයක රැඳෙන්නට උත්සාහ නොකරන්න. කිසිදු දෙයක් පතන්නට උත්සාහ නොකරන්න. කිසිදු දෙයක් නොපතා ඉන්නට උත්සාහ නොකරන්න. කිසිදු පීඩනයක් ඔබගේ මොළයට මනසට නොදෙන්න. කිසිදු පීඩනයක් ඔබගේ මනසට මොළයට නොදෙන්න. අතහැරීමේ මාවත දිගේ ගමන් කරන්න. අතහැරීමේ මාවත දිගේ ගමන් කරන්න. සියලු මානසික ක්‍රියා අත්හරින්න. සියලු මානසික ක්‍රියා අත්හරින්න. සියලු සංකල්ප අත්හරින්න. සියලු දෘෂ්ටි අත්හරින්න. මේ මොහොතේ මා අනුගතව සිටින බැඳී සිටින දෘෂ්ටි අත්හරින්න. කිසිවක් දරා නොගත් අවස්ථාවම තමන් ගේ අභිප්‍රාය අභිමතාර්ථය කරගන්න. කිසිවක් දරා නොගැනීමම තමන්ගේ අභිප්‍රාය කරගන්න. පරමාර්ථය කරගන්න. සියල්ල අත්හරින්න. කිසිදු අවශ්‍යතාවයක් ඔබේ මොළයට හෝ මනසට නොදෙන්න. කිසිදු මෙහෙයවීමකට ඔබගේ මනස හෝ ඥානය යොමු නොකරන්න. තිබෙන තත්ත්වය බලා සිටීමට වමනායයි නොසිතන්න. මනස පවතින ආකාරයට තිබිය යුතුයි කියලා නොසිතන්න. ඒ දෙස මා බලා සිටිය යුතුයි කියලා නොසිතන්න. කිසිදු ආකාරයක ක්‍රියාකාරකමකට ඔබ අසු නොවී සිටින්න. මේ මොහොතේ ක්‍රියාවකට හසු වී දැයි බලන්න. කුමන ක්‍රියාවකට හසු වී සිටියද එය ධර්මයට අනුගත වූ කාරණයක් නොවේ. කුමන ක්‍රියාවක සිටියද එය ධර්මයට සමාන අනුගත කාරණයක් නොවේ. එය වරදක්. අතහැරීම පූර්ණ අතහැරීමක් බවට පත් කරගන්න. අපේක්ෂා රහිතව අතහරින්න. අපේක්ෂා නොමැතිව අතහරින්න. ක්‍රියාවට හසුනවන්න. මනසට බලනවන්න. ඥානයට බලනවන්න. ඥානය විමුක්තිදායකයි, නිදහස්. මනස විමුක්තිදායකයි, චේතෝ විමුක්ති සහගතයි. මේ දේ රඳවා ගත යුතු යැයි කියා කිසිවක් නැත. මේ දේ රඳවා ගත යුතු යැයි කියා කිසිවක් නැත. මේ දේ ප්‍රාර්ථනා කළ යුතු යැයි කියා කිසිවක් නැත. මෙසේ සිටිය යුතු යැයි කියා කිසිවක් නැත. ක්‍රියාවක් නැත. සියල්ල අතහැර දැමීමට ශක්තිය ඔබ තුළ උදා කරගන්න. ජීවිතයද අතහැර දමන්නට ශක්තිය ඔබ උදා කරගන්න. මරණය ඔබ ඉදිරියට පැමිණුණාද එය ශක්තිමත්ව බාරගෙන නොසැලී අතහරින්න තමා තුළ ශක්තිය ඇති කරගන්න. සංකල්පමය මායාවකේ ඔබ අධ්‍යාත්මය තුළ තියෙන්නේ එයට නොරැවටෙන්න. සිහින මායාවට නොරැවටෙන්න. මානසික වේගයක ඔබ තුළ තියෙන්නේ ඒ වේගයට නොරැවටෙන්න. රැවටීමෙන් තොරව වාසය කරන්න. පුජ්‍යලේකු පෝෂණය නොකරන්න. පුජ්‍යලත්වය බැහැර කරන්න. ඔබ තුල පුජ්‍යලේක් ඇත්නම් ඔබ යමක් බලනවා ඇති. යම් අපේක්ෂාවක් ඇති. යමක් දරාගෙන ඇති. ඔබ තුල පුජ්‍යලත්වයේ තුනී වී ඇතනම් ඔබ ඒ සියල්ල අත්හැර වාසය කිරීමට ඔබ තුල කටයුතු සංවිධානය වී ඇති. ඔබ තුල ඇති ආශ්‍රව සොය සොයා අත්හරින්න. ඇඳුමේ ඇනුණු තුත්තිරි කටු තැනින් තැන සොය සොයා ගලවා දමන්නාසේ ඔබේ මේ මනස පරීක්ෂා කරමින් ඔබගේ මනස තුළ ඇති දෘෂ්ටි ආශ්‍රව ගලවා දමන්න. ඔළුවේ සිටින උකුණන් බලමින් එක එකා සොයමින් ඉවත් කරන්නාසේ ඔබගේ මනසේ ආශ්‍රව දෘෂ්ටි සංකල්ප ක්‍රියා තරෙම. අතහරින්න සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. තබාගත යුතු කිසිදු සංකල්පයක් හෝ දෘෂ්ටියක් නැත. තබාගත යුතු රැකිය යුතු කිසිදු සංකල්පයක් දෘෂ්ටියක් නැත. මේ මොහොතේ ක්‍රියාවලිය මේ බවට පත් කරගන්න. ක්‍රියාවන් නිදහස් වීමේ ක්‍රියාවලියයි. හේතු නොදක්වා අතහරින්න. හේතුවක් අල්ලා නොගෙන අතහරින්න. හේතුවයි ඵලයයි දෙකම අතහරින්න. හේතුවයි ඵලයයි අතහරින්න. ජීවිතේන්ද්‍රය ජීවිත ආසාව ආත්ම සෙනෙහස අතරින්න. ඔබ වටා බැඳුණු ඉඩම කඩම ගේ දොර වතු පිටි අතරින්න. කිසිදු විටක අත්හැරීම අල්ලා නොගන්න. කාලයෙන් තොරව වාසය කරන්න. ඔළුවට විවේකය දෙන්න, මනසට විවේකය දෙන්න. සියල්ල ස්වභාවයට ඉඳ දෙන්න. ඔබ මැදිහත් කරුවෙකු නොවන රූප ලෝකය අත්හරින්න, වේදනා ලෝකය අත්හරින්න, සංඥා ලෝකය අත්හරින්න, විඥාන ලෝකය අත්හරින්න, සංස්කාර ලෝකය අත්හරින්න. ස්වභාවයෙන් සංසුන් වනතුරු සංසුන් නොකරන්න. ස්වභාවයෙන් සංසුන් වන්නට ඉඩහරි. ඒ සංසුන් බව ස්වභාවික දෙයක් මයි. ස්වභාවික දෙයක් මේ තමාට ආශ්වාදනය විය යුතුයි. තේරුම් යායුතුයි. ඒ සංසුන් බව පාලනයෙන් තොරයි. ඒ සංසුන් බව දරා ගැනීම වලින් තොරයි. ඒ මේ අත දිවගෙන යන සංඥාව කෙරෙහි කලබලයක් ඇති කර නොගෙන සිටින්න, වාසය කරන්න. මමත්වයෙන් තොරව වාසය කිරීම, මොනතරම් යහපතක්ද? ප්‍රතික්ෂේපය මමත්වයයි. අනුමැතිය මමත්වයයි. නොසන්සුන් බව මමත්වයයි. ප්‍රශ්නය මමත්වයයි. පිළිතුර මමත්වයයි. අනාගතය මමත්වයයි. වර්තමානය මමත්වයයි. අතීතය මමත්වයයි. මම නොවේ නම් අතීතයේ රැඳී නැත. වර්තමානයේ රැඳී නැත. අතීතයේ රැඳී නැත. සුඛ වේදනාවේ රැඳී නැත. දුක් වේදනාවේ රැඳී නැත. උපේක්ෂා වේදනාවේ රැඳී නැත. කිසිදු දුක නැත මා සිතේ. කිසිදු සැපක් නැත මා සිතේ. කිසිදු උපේක්ෂාවක් නැත මා සිතේ. මම කියා කෙනෙකු නම් කිරීමට කිසිවක් නොමැති අවස්ථාව දක්වා මමත්වයක් හරින. සම්පූර්ණයෙන්ම මමත්වය දුරවන තුරුම මමත්වයක් හරින. මේ මොහොතේ ඔබගේ ක්‍රියාව කුමක්ද? විමසා බලන්න. මේ මොහොතේ ඔබගේ ක්‍රියාව කුමක්ද? විමසා බලන්න. ඔබ ක්‍රියාවක නොසිටේ නම් මැනවේ යහපත්. ක්‍රියාවක සිටේ නම් එයට නැවත නැවත බැස ගැනීමෙන් වළකින. එයයි අත්හැරීම. වෙනන් කාර්යයක් කිරීමට පෙළඹීම නොවේ. නැවත නැවත බැස ගැනීමෙන් වළකින. සංඥාවක් වශයෙන් යමක් ඉතුරු වේද ඒ නිරෝධ සංඥාව. කියන්නේ කිසිම සංඥාවක් පැමිණෙන්නේ නැහැ. චේතනා අතර ඔබ යම් චේතනාවක් සමග නතර වී සිටිනවාද? ඒ චේතෝ විමුක්තිය විය යුතුයි. කිසිදු චේතනාවක් පහළ නොකරන අවස්ථාව. මහත් වූ වීරයක් ඇති අයෙකුටම මේ සිතිවිලි ලෝකය අත්හරින්න පුළුවන්. චේතනා ලෝකය අත්හරින්න පුළුවන්. ඉන්ද්‍රියන් වල රැඳුණු ලෝකය අත්හරින්න පුළුවන්. පාලනය කරන්නට චේතනා නැත. වෛර සිත්, ක්‍රෝධ සිත්, ඊර්ෂ්‍යා සිත් නැත. ඇලුණු සිත්, ගැටුණු සිත් නැත. පුජ්ජල සංකල්ප, පුජ්ජල ආශා, පුජ්ජල ආතති නැත. කළ නොකළ යුතු සියල්ල අවසන් කොට ඇත. සියලු ක්‍රියා අවසන් කොට ඇත. සියලු ක්‍රියා අවසන් කොට ඇත. විය යුත්තද නොවිය යුත්තද ඉවත් කොට ඇත. විය යුත්තද නොවිය යුත්තද ඉවත් කොට ඇත. හොඳින්ද නරකින්ද බැහැර වී ඇත. හොඳින්ද නරකින්ද බැහැර වී ඇත. මනස රඳවා ඇති තැනක් නැත. මනස මේ තැන රඳවා ඇතැයි කිව නොහැකිය. මා මනස තුල ඇතය, මනස තුල මා ඇතය කිව නොහැකිය. මා ඇස තුල ඇතය, දකිනා දෑ මම යයි කිව නොහැකිය. එය ශාන්තයි, එය ප්‍රණීතයි, එය ලොව තිබෙන මිහිරිම ආස්වාදයයි. එය අදුක්කම සුඛයයි, එය අසංකාරික සුඛයයි, එය අවේදීත සුඛයයි, එය අකාලික සුඛයයි, සැපයයි. එය ඉන්ද්‍රියන් වලින් ඉවත් වූ සැපයයි. එය නොවිඳිනා සැපයයි. එය නොදරා ගන්නා සැපයයි. එය ඇති නොවන, නැති නොවන, නොපවතින සැපයයි. එය ආරක්ෂා කළ යුතු නැත. එය පැවැත්විය යුතු නැත. ඒ සඳහා කළ යුතු දෙයක් නැත. මනෝභාවයන් නැත. ස්වභාවික දේ පමණක් ඇත. ආස්වාස ප්‍රාස්වාස හදවතේ ගැස්ම. එය දෙස බැලිය යුතු නැත. එය ස්වභාවයෙන් දැනෙන දේ පමණයි. නිරෝධ සංඥාවෙන් චේතෝ විමුක්තියෙන් වාසය කරන්න. කිසිදු ක්‍රියාවකට බැස නොගන්න. කිසිදු අපේක්ෂාවකට බැස නොගන්න. කිසිදු කෙනෙකු නොවන්න. කිසිදු තැනක නොපිහිටා වාසය කරන්න. මම භාවනා කරනවා යන අදහසින් ඉවත් වන්න. කිසිදු තැනක නොපිහිටා සිටීමයි මාගේ ව්‍යායාමයේ උත්සාහය. කිසිදු තැනක පිහිටීමට උත්සාහ නොකරන්න. කිසිදු තැනක තමාගේ මනස පිහිටවීමටද උත්සාහ නොකරන්න. පිහිටවිය යුතුයයිද අපේක්ෂා නොකරන්න. කිසිදු තැනක නොපිහිටා සිටීමයි මාගේ භාවනාව. සියලු සංස්කාරකයන්ගේ වෙන්වීමයි මාගේ භාවනාව. කිසිදු දෙයක් නිත්‍ය කරනු ගැනීමයි මාගේ භාවනාව. අධ්‍යාත්මික සියල්ල අනිත්‍ය කොට මායා කොට සැලකීමයි මාගේ භාවනාව. මායාව තුල ඇත්තේ මායාව පමණයි. මායාව තුල සත්‍යයක් නැත. මායාව තිබෙන්නේ ඉන්ද්‍රියන් තුල පමණයි. මායාව තිබෙන්නේ ඉන්ද්‍රියන් තුල පමණයි. ඉන්ද්‍රයන් වලින් බැහැර වූ විට මායා නැත. ඔබ ඉන්ද්‍රයන් තුල නම් සිටින්නේ ඔබට කාලේ සැරිසරන්නට සිදුවේවි. ඔබ ඉන්ද්‍රයන් තුලින් බැහැරව නම් සිටින්නේ කාලය නැත. අකාලිකය. වේදනා නැත. වේදනා නිරෝධය. සඤ්ඤා නැත. සඤ්ඤා නිරෝධය. කරන්නෙක් නැත. කර්ම නිරෝධය. කරවන්නෙක් නැත. කම්මස්සකාරකෝ නත්ති. කරවන්නෙක් නැත. කලයුත්තේ ක්‍රියා නොකර සිටීම පමණයි. ක්‍රියා නොකර සිටීම යනු තවත් ක්‍රියාවක් නොවේ. ක්‍රියාවට බැස නොගැනීම ක්‍රියා නොකර සිටීමයි. ක්‍රියාව අත්හැරීමෙන් ක්‍රියාකොට නිවෙන මගමයයි. දැකීම අත්හැර දකින නිවන මෙයයි. විඳීම අත්හැර නොවිඳිනා සැපය මෙයයි. අස් නොකොට රැස් නොකොට නිදහස් වීම මෙයයි. රැඳී නොසිට තරණය නොකොට එගොඩවීම මෙයයි. සිතෙන් එගොඩ වූවකු වන්න. ඉන්ද්‍රියන් සයෙන්ම එගොඩ වූවකු වන්න. සියලු සංවේදනා, සියලු ප්‍රශ්න, සියලු පිළිතුරු ඉන්ද්‍රියන් තුල පිහිටා ඇත. කාලීය ධර්මය තුල පිහිටා ඇත. ඉන්ද්‍රියන්ගෙන් නික්ම වූකුට නැත පිළිතුරු, නැත ප්‍රශ්න. නැත කාලය. නැත දුක, නැත සැප. විඳින්නෙකු විඳවන්නෙකු නැත. කරන්නෙකු කරවන්නෙකු නැත. සංඥාවට ගත හැකි කිසිවක් නැත. චේතනාවට ගත හැකි කිසිවක් නැත. කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය නැත. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැත. සැබෑ වූ මානසික සහනය පමණක් ඇත. කිසිවක් ලබන්නට බලාපොරොත්තු නොවන්න. ඒ බලාපොරොත්තු මමත්වයේ බලාපොරොත්තුවයි. කිසිවක් අත්හරින්නට උත්සාහ නොකරන්න. කිසිවෙකු වීමට උත්සාහ නොකරන්න. කිසිවෙකු නොවීමට උත්සාහ නොකරන්න. එහෙමනම් මම කවුරුන් විය යුතු දැයි නොසොයන්න. මාහට කවුරු වෙන්නට දැයි මේ කියාපාන්නේ යනුවෙන් නොසිතන්න. ඒ ආකාරයෙන් කිසිවෙකු නොවන්න. කිසිවෙකු නොවීමට උත්සාහ කළහොත් ඔබ කිසිවෙකු බවට පත්වනවා නියතයි. කිසිවෙකු නොවීමටද උත්සාහ නොකරන්න. මනස ස්වභාවයෙන්ම සංසුන්. ඒ අසංසුන් කරන්නේ ඔබේ ක්‍රී මමත්වයයි. ඒ මමත්වය ඔබගේ මනසට, ඔබගේ ඥාණයට වද දෙන, හිරිහැර කරන කෙනෙක්. ඒ නිසා මේ මොහොතේ සිදු කරගන්නේ අපි අපගේ තියෙන ස්වභාවිකත්වය මතු කර ගැනීම. අවිද්‍යාව හෙවත් නොදන්නාකම, නොතේරෙනකම, කලමනාකරණය හරියට නොකරනකම, සකසන්නේ නැති ස්වභාවය අවිද්‍යාව. විද්‍යා මූල ස්වභාවය. එයින් වැළකී විද්‍යාව හෙවත් සත්‍යතාවය, විද්‍යාව හෙවත් ඇත්ත ස්වභාවය, පවතින ස්වභාවය උදා කර ගැනීම. පවතින ස්වභාවය anu ලස්සනයි, මනස්කාන්තයි. ඔබ විසින් සංකල්පනය කරන ස්වභාවය හෙවත් ඇලීම්, ගැටීම්, බැඳීම්, වෙනස් කිරීම්, තණ්හාව උපදවීම් ආදී කොට ඇති පෙරලිකාර ධර්මතා සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් ඔබ තුළ නිමවන්නේ ඔබගේ මමත්වයයි, අවිද්‍යාවයි. ස්වභාවිකත්වය මතු කරගන්න, ස්වභාවික වන්න. ස්වභාවික වූ විට මේ මොහොතේ ස්වභාවය සිතිවිලි වලින් තොර, චේතනාවන් වලින් තොර, සංඥාවෙන් තොර, දුවන පනින පෙරලන පෙරලෙන ස්වභාවයෙන් තොර, සැනසීම තුළ වචන නැහැ. වචන වලින් තොරව නිවන පවතින්නේ. ඒක තේරෙනවා නේද වෙනතට? චේතනාවන් වලින් තොරව තමයි නිවන පවතින්නේ. නිවීම, මේ අපි ළඟ තියෙන නිවීම. නිවන කියලා වෙන දෙයක් හදාගන්න එපා. අපි ළඟ තියෙන නිවීම. මේ ජනප්‍රියව තියෙන මතවාද හරීම දුර්වලයි. ඒවයි කිසිම සත්‍යයක් නැහැ. සමහර නිවන පිළිබඳව තියෙන සංකල්ප, ඒක ගැඹුරින් ධර්මයේ හදාරණයට තමයි තේරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට නැවත උපතක් තියෙනවද නැද්ද අපි අයගෙන් ඇහුවොත් කියන්නේ? අපි අය කියන්නේ නැවත උපතක් නැහැ කියලායි කියන්නේ. මම දැන්නෙත් එහෙමයි, නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒක නෙමෙයි ඇත්ත. ඒක අර කුසල් රජුරු අහලා තියෙනවා. මගේ මතකයේ හැටියට උපලවන්නා රහත් ත්‍රිණියකින් වෙන්න ඕන. මෙමසුපු සූත්‍රයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නැවත වහන්සේට උපතක් තියෙනවද නැද්ද කියලා. උපතක් නැද්ද කියලා අහනවා. නැද්ද කියලා අහුවහම භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කර නැත. ඒකයි උත්තරේ. මේ රහත් මෙහෙණින් වහන්සේටමගේ උත්තරේ. උපතක් නැද්ද කියලා අහුවහම එසේ දේශනා කර නැත. උපතක් තියෙනවද කියලා අහුවහම එසේද දේශනා කර නැත. මේ ලබනාත්මේ උපදින නූපදින එක නෙමේ ප්‍රශ්නේ. මුලින්ම මෙතන තියෙන ප්‍රශ්නේ විසඳෙනවා නම් එච්චරයි. මෙතන විද්‍යානුකූලව හඳුනා ගන්නව නම් එච්චරයි. නැති දෙයක් වෙනුවෙන් සංකල්පයක් ගොනු කරනවට වැඩිය ඇති දේ ඇති ආකාරයෙන්ම නැති දේ නැති ආකාරයෙන්ම හඳුනාගෙන ජීවත් වීම සුවදායයි. ප්‍රශ්න තියෙන්නේ කාටද? ප්‍රශ්න තියෙන්නේ කාටද? ප්‍රශ්න තියෙන්නේ කොහෙද? ඔය පිළිතුරු සපයන්නේ කාටද? මහා සාගරයට කොතරම් ජලය සැපෙව්වත් ඒක පිළිතුරක් වෙනවද? පිළිතුරක් වෙන්නේ නැහැ. මේ සිතටත් මොනතරම් පිළිතුරු සැපෙව්වත් පිළිතුරක් වෙන්නේ නැහැ. මේ ලෝකයේ ඉන්න සියලුම සමස්ත ජනතාවටම මොනතරම් පිළිතුරු සැපෙව්වත් ඒක පිළිතුරක් වෙන්නේ නැහැ. පිළිතුරු කියලා જાතියක් නැහැ. හැම පිළිතුරක්ම ප්‍රශ්න එක්ක බැඳිලා තියෙනවා. හැම පිළිතුරක්ම ප්‍රශ්නත් එක්ක බැඳිලායි තියෙන්නේ. පිළිතුරු සොයන එකම තමයි ප්‍රශ්නේ. පිළිතුරක් හොයන එක නේද ප්‍රශ්නේ? දැන් ගොඩක් අය කියනවා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මෙන්න මේකට විසඳුමක්. ඒක තමයි ප්‍රශ්නේ. මේක දර්ශනය, යථාර්ථය, මානසිකත්වය. ඔබ වැඩ කරන්න ගියාම කාර්යාලයේ තියෙන නීතිවලට අනුව කාර්යාලේ වැඩ කරන්න. මේක සම්මුතිය පටලවා ගන්න එපා. මේක දර්ශනය. මේ තුල ක්‍රියා කරන්නේ කරවන්නේ නැහැ. මේ තුල කාලේ නැහැ. මේ තුල ප්‍රශ්න පිළිතුරු නැහැ. සංසාර සාගරේ තරණය කරන්නේ කොහොමද? රැඳී සිටින්නෙත් නැහැ, තරණය කරන්නෙත් නැහැ. හැබැයි ගඟට බැහැලවම හිටියොත් එහෙම මොකද වෙන්නේ? සාගරයට බැහැලවම ක්‍රියා කළොත් එහෙම මොකද වෙන්නේ? ගිලිලා මැරෙනවා. ඒ වගේ තමයි සම්මුතියට ගේන්න එපා මේ ධර්මය. සම්මුතිය සම්ප්‍රදායක් තියෙන. ඒ සම්මුති සම්ප්‍රදාය. ඒක තමයි ලෝක හැමෝම හඳුනන්නේ. ඊදරට අමුත් එක්ක ආවම මෙතන සතේ පුජ්‍යලයක් නැහැ කියලා හද නැතු ඉන්න බා. ආයුබෝවන් කියලා පිළිගන්න. චේතනාවෙන් තොර වූ මනස ආස්වාදනීය නැද්ද ඔබට? ඒක ලොකු සතුටක් නැද්ද? ලොකු සතුටක් තියෙනවා. ඒක විඳින්න. රජ කෙනෙක් අහෝ සැපතක්, අහෝ සැපතක්. මහා ප්‍රීතිය. මේ රජකම දාන ඇවිල්ලා. උදානන. උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. සඤ්ඤාව තුල තිබුණු අවිද්‍යාව දුරු කළා. ඔළුවේ සඤ්ඤාවෙන් තමන් ඉදහස්. සිත තුල තිබුණු චේතනාව ඉවත් කළා. දැන් සඤ්ඤාව ස්වરૂපයේ තමයි එක සඤ්ඤාවක් අත්හැරනකොට තව සඤ්ඤාවක් අල්ලන. ඒ හැම සඤ්ඤාවක්ම යම් වේදනාකාරී තත්වයක්, ගැටලුකාරී තත්වයක් ඇති කරනවා. චේතනාවේ ස්වභාවයත් එක්ක චේතනාවක් අත්හරින්නේ තව චේතනාවක් අල්ලන. අත්හැරියට පස්සේ චේතෝ විමුක්තිදායක ස්වභාවයක් ආවම බොහෝ සතුටුයි, බොහෝ ප්‍රීතිමත්. වෙන දෙයක් නෑ. ඒ තමයි පූර්ණත්වය. ඒ තමයි අධ්‍යාත්මික පෝසත්කම. මේ වර්තමානයේ තුල සහනශීලී පුජ්‍යලයාමයි අනාගතයේ සහනශීලී වන්නේ. කාලයෙන් තොර වූ පුජ්‍යලයාමයි අකාලික වූ පුජ්‍යලයාමයි හැම කල්හිම සතුටින් ජීවත් වන්නේ. මේ සතුටෙන් ජීවත් වන ප්‍රතිපදාව බාහිර ලෝකයට ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩාක් අය බයයි මේ නිවන් දකින්න, නිවන් මග යන්න, භාවනා කරන්න මේ බාහිර ලෝකයට ප්‍රශ්නයක් වෙයි කියලා. බාහිර ලෝකයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බාහිර ලෝකයේ ප්‍රශ්නයක් හැටියට හඳුන්වා දුන්නොත් යම්කිසි භාවනා ක්‍රමයකින් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සඤ්ඤාවල් වෙනස් කිරීමක් නෙමෙයි, සඤ්ඤා නිරෝධය. මනස වෙනස් කිරීමක් නෙමෙයි, මනසින් නිදහස් වීමක්. මේ රටේ හැම කෙනෙකුටම මේ කතාව කරන්න බෑ. ගොඩාක් අය අන්ධානුකරණයි, ගතානුගතිකයි, සම්ප්‍රදායිකයි, අවබෝධයෙන් තොරයි, ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරයි, යථාර්ථවාදී තොරයි, විද්‍යාචරණ ගුණයන් පහළ කරගෙන නැහැ, පච්චත්තං වේදිතබ්බෝ නැහැ. ඒගොල්ලන්ට තියෙන සුතමය ප්‍රඥාවක් සහ කීයවා දෙනුමක් පමණයි ඒ තුලින් කතා කිරීම, බණ ඇසීම කොච්චර තිබ්බත් ඒ කියන කෙනාටවත් අහන කෙනාටවත් විශේෂ සැපතක් නැත. විශේෂ ගමනක් නැත. ඔවුන්ට තියෙන දැනුම පමණයි. උඩින් රඟපාන යහපත් අය. දැන් බලන්න ඒ වගේ තැන්වලට ගියාම ඔබට පෙනිලා ඇති මේ මට වඩා පොතෙන් අරගෙන පොඩි සංඥා පද්ධතියක් ප්‍රකාශ කරන අය ළඟ සංවරකමක් තියෙනවා මේ මට වඩා. ඇයි ඒ? දන්නවනේ. ඇත්තට නිදාගත්ත මිනිස්සු අවදි කරන්න පුළුවන්. බොරුවට නිදාගත්ත මිනිස්සු අවදි කරන්න බෑ. දන්නවනේ කතාව? කවුරුද දන්න? බොරුවට නිදාගත්ත අය අවදි කරන්න බෑ. ඇත්තට නිදාගත්ත කෙනෙක් අවදි කරන්න පුළුවන්. ඒ නිසා එවැනි සංයමයක්, එවැනි සංවරයක් අපිට අවශ්‍ය නැහැ. එහෙමත් නැත්නම් මානසික විකෘතිතාවයකින්, හිරවුණු ස්වභාවයකින් ඇති වෙන සංවරයක් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. දැඩි භාවනාවක, සමාධියක අතරමං වුණහම වෙන දේවල් කල්පනාවට පහළ වෙන්නේ නැති වෙනකොට එයා තුල අමුතු සංවරයක් හටගන්නවා. මොකද ඒ සංවරේ ප්‍රශ්නයක් ඇහුවාම ටිකක් වෙලා යනෝ ඒක කල්පනා වෙලා ඉන්නේ. ඒකට හේතුව වෙන කල්පනාවක ඉන්නේ, වෙන සමාධියක ඉන්නේ. අරක එන්නේ බොහොම හිමින්. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. අපි වෙන කල්පනාවකදී තව ප්‍රශ්නයක් ඇහුවාම ඒකට හිමින් අනුගත වෙන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒව සංවර නෙමෙයි. සංවර භාවය ඇති වෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් තොර වීම තුල, වෙන්වීම තුල. ඉන්ද්‍රයන් තුල සිටිද්දී මොනතරම් සංවර වෙන්න හැදුවත් සංවර වෙන්න බෑ. චක්ුණා සංවරෝ සාදු. ඇස සංවරයි, ඇස නිදහස් කරා. සාදු. කොහොමද සංවර වීම කියලා කියන්නේ? දැකලා ඇලෙන්නේ නැතුව ඉන්නවා, ගැටෙන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. එයා ඒ චක්කු විඥාණයෙන්ම විඥාන නිරෝධයක් කරගෙන තියෙනවා. ඒ විඥානේ තියාගෙන දැකලා මං ඇලෙන්න හොඳ නෑ ඒකට. ඒක හරි ප්‍රශ්නයක්. ඒකට මං ගැටෙන්න හොඳ නෑ. ඒක හරි කරදරයක්. ඒ විඥානේ වැඩ කරනවා මම මේකට එපා කියනවා නේද? ඒක හරියන වැඩක් නෙමෙයි. ඒක අර තමන්ම මුරකාරයෙක් දාගත්තා වගේ වැඩක්. තමන් අධ්‍යාත්මයේ තුලින්ම විඥාණයෙන් විඥාන නිරෝධය ඇති වුණාට පස්සේ එයාට මේ ලෝකේ මේ ලස්සන දේවල්, අවලස්සන දේවල්, මධ්‍යස්ථ දේවල් කියන එහෙම දෙයක් නැහැ. ඒ නිරෝධය තුලින් බැලුවාම එයාට මලකුණුත් එකයි, ලස්සන ස්වරූපත් එකයි. මොකද ඒ දෙකින්ම ගලාගෙන එන කිසිම සංඥාවක් නැහැ. සමහර අය හිතනෝ මේ අනිත් අය ඇටකෝටු වගේ පේනවා නම් හොඳයි කියලා. ඔය අට්ටික සංඥා දිගටම වැඩුවොත් එහෙම මොකද වෙන්නේ? ඇටකෝටු වගේ තමයි පේන්නේ. ඇයි ඒ? ඇයි ඉතින් ඇයි එයාගේ සංඥාවේ දිගටම තියෙන ඇටකෝටුනේ? ආලෝක සංඥා වැඩුවොත් මොකද පේන්නේ? අන්ධකාරයේ ආලෝකයක් පේන්නේ. ඇයි ඒ? ආලෝකයේ තියෙන නිසාද? නෑ, එයා තුල මේ ආලෝක සංඥාව තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක මානසික ගති ලක්ෂණයක්. දැන් යම්කිසි මානසික ස්වභාවයකට පත් වුණාට පස්සේ එයා බලන්නේ හැම කෙනා දිහාම එහෙමයි. ඒක අමුතු දෙයක් නේ. ඒක සාමාන්‍ය ලෝකෙත් අපි දකින්න තියෙන මානසික ලක්ෂණයක් ඒක. ඒ නිසා එවැනි දේවල් වල අතරමං නොවි ඔබට සත්‍ය තේරුම් කරගන්නට පුළුවන්. හොඳ ගණිතමය ඥානයක් වාගේ විමසුන් බුද්ධයක් තියෙන්න ඕන. නිර්මාණශීලී බුද්ධයක් තියෙන්න ඕන. අලුත් විදියට හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. හැම මොහොතකම නැවුම් පුජ්‍යලෙක් වන්න ඕන. පරණ පුජ්‍යලෙක් වෙලා ඉන්න එපා. නැවුම් පුජ්‍යලෙක්, අලුත් පුජ්‍යලෙක් හැටියට වාසය කරන්න. පුංචි ළමයි පොඩි කාලේ හරිම නැවුම් අලු. නොමීරු සාංසාරික සක්කාය දිට්ඨියක් තියෙන බව ඇත්ත. ඒත් ඒ සක්කාය දිට්ඨිය මේ ආත්ම භාවයෙන් අර අත්වාද මතවාද වලින් පුරවාගත්තේ නැති නිසා නැවුම් බව තියෙනවා. ඒ සසරින් ගినాපු සක්කාය දිට්ඨියන් මේ බහු මතවාද වලින් පුරවාගත් දෘෂ්ටි ජාලාවත් ඉවත් කළොත්, දුරු කළොත් ඒ මනුෂ්‍යයා තුල හට ගන්නා නැවුම් බවට කියනවා අරහත්. සියලුම මේ අල්ලගත් දේවල් අත්හල කෙනා. ඒකයි කොහොමද අතහරින්නේ? එයයි වැදගත්ම කාරණේ. කොහොමද අතහරින්නේ? අතහරින්න ක්‍රමයක් නෑ. පිළිකුල් කරලා අතහරින්න බෑ. අප්පිරිය කරලා අතහරින්න බෑ. ක්‍රියාව අතහැරියොත් පමණයි සියල්ල අතහැරෙන්නේ. ක්‍රියාවෙන් අතහරින්න බෑ. ක්‍රියාවෙන් අතහරිනකොට සිදුවෙන කාරණේ තමයි සාධකයක් තවත් මාර්ගයක ගමන් කරන තවත් දෙයක් අතහරින්න. ඒක හරියට අර හොරි හැදිච්ච බල්ලෝ හැමතැනම දුව දුවා ඉන්නවා වගේ. උගේ ශරීරයේ යම් වේදනාවක් ඌට හට ගන්නවා. ඒ සතා දුවනෝ හැමතැනම. මොකද ඒ දුවන්නේ? අර වේදනාවෙන් වළකින්න. වළකින්න පුළුවන් කම නැහැ. එනිසා ක්‍රියාවෙන් අත්හරින්න බෑ. එක ක්‍රියාවක් මර්ධනය කරන්න තව ක්‍රියාවක යෙදුණයි කියලා ක්‍රියාව ඉක්මවන්න බෑ. හරි වටිනෝ ඒ අඟුලිමාලට කියපු කතාව. ඔබ නතරවන්න, ඔබ නතරවන්න. ඒක මොන තරම් ගැඹුරින් ග්‍රහණය කරන්න ඇද්ද කියලා ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබ නතරව. මේ දැන් ඔබටත් බුදුහාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා කියනවා ඔබ නතරව. ඔබ හිතන්න ඔබටමයි මේ කිව්වේ කියලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වැඩම කරලා මේ කියන්නේ ඔබ නතරව. බුදුහාමුදුරුවෝ කිව්වත් අහන්නේ නැතුව දුවන කට්ටියත් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ඔබට හිතෙන්නේ නැද්ද නතර වෙන්න නේ? පිළිතුරු හොයන හැමතිස්සෙම. ඒක තමයි ප්‍රශ්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පිළිතුරු හොයන හැමතිස්සෙම. ඒක තමයි ප්‍රශ්නේ. මං අහන්නේ ඒක නෙමෙයිද ප්‍රශ්නේ. හොඳින් බලන්න ඔබේ මනසේ මේ මොහොතේ තියෙන නොසන්සුන්කමේ යථාර්ථය මොකක්ද? පිළිතුරු හොයනවා, ඒක තමයි ප්‍රශ්නේ. පිළිතුරු තියනවා, පිළිතුරු නොසොයන තැන. ඒ කියන්නේ අපි අර ගෙදර හිටපු විදියට නෑ. ගෙදර හිටියේ හැමදාම පිළිතුරු සොයමින්නේ. ඔබ ගෙදර ඉන්නේ පිළිතුරු හොයන්න නැතුවද? නෑ, හැමතිස්සෙම පිළිතුරු සොයමින්. බාහිර ලෝකෙට, අධ්‍යාත්මික ලෝකෙට පිළිතුරු සොයමින්. හිතනවා මේක තමයි පිළිතුර, මේක තමයි වෙනස කියලා. කවදාවත් වෙනසක් වෙන්නේ නෑ. කවදාවත් මේ ලෝකයෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අපට නිවී සැනසෙල්ල ජීවත් වන්න පුළුවන් වචන නොමැතිව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නොමැති යම් අවස්ථාවක් වේද, ඒ අවස්ථාවේ පමණයි. ඒ අවස්ථාව ගැනයි අපි මේ කතා කරන්නේ. වචන වලින් වචන නැති තැනක් ගැන කතා කරන්නේ. රූපමවමින් රූප නැති තැනක් ගැන කතා කරනවා. ශබ්දයකින් ශබ්ද නැති තැනක් ගැන කතා කරනවා. ගන්ධ නැති තැනක්, රස නැති තැනක්, ස්පර්ශ නැති තැනක්, සිතුවිලි, සංකල්ප, සංචේතනා, චේතනා, කර්ම නැති තැනක් ගැන කතා කරනවා. ඒක ඔබ හඳුනගන්න අධිඥානයකින්, එහෙම නැත්නම් අපේ තේරෙන විදිහට කියන්න ඉවෙන් හඳුනා ගන්න. ධර්මයේ ඉවෙන් වාගේ හඳුනාගෙන යන්නේ. දැන් ඔබට නෑ ඉව නෑනේ, මිනිස්සුන්ට ඉව නෑ, වෙන අයට තියෙන්නේ. නමුත් මේ විශේෂණ පදයක්, ඒක සංවේදී, ඉවෙන් හඳුනා ගන්න. මහමෙමින් ඉවට දැනෙන්නේ සද්ධර්මයේ බොහොම ඉවට දැනෙන්නේ. එහෙම අල්ලගෙන යන්න. සාමාන්‍යයෙන් ඉව කියන එක නම් ඉතින් අල්ලන්න පුළුවන් ගන්ධයක් කරහා සතුන්ට උනන. මේක නම් එහෙම ඉවක් උත් නෙමෙයි. මේක සුවිශේෂී ඥානයකින් හඳුනා ගන්න දෙයක් සංවේදීව. විශේෂ ඥානයෙන් හඳුනා ගන්න. වචන හැම එකක්ම නිෂ්ඵලයි. එහි තියෙන්නේ මායාකාරී තත්ත්වය. එකම වචනයක් දහ දෙනෙකුට සංවේදී තන දහයක්. වචනේ මායාව. රූපය මායාව. එකම රූපය දහ දෙනෙකුට සංවේදීතා දහය. එකම සංඥාව දහ දෙනෙකුට සංඥා දහයක්. වැඩසටහනේ සාර්ථකත්වය අපිට මන බලන්න පුළුවන්. ඔබේ අධ්‍යාත්මය තුළට පිවිසලා බලන්න. එද්දි තිබුණු සිතුවිලි වේගය, චේතනා වේගය, සංඥා වේගය දැන් කොහොමද? එහි සංසිඳීමක්, එහි නිවීමක් තියෙනවා නම් ඒක තමයි අපේ ප්‍රයෝජනය. මා හිතන්නේ වෙන කිසිදු භාවනාවකින් මේ වගේ කෙටි කාලයක් තුළ ඔච්චර සංසිඳීමක් ඇති කරගන්න පුළුවන් කියලා. මොකද අපි දන්නෝනේ පැල් බැඳගෙන සති ගණන් මාස ගණන් නිවාඩු දාම භාවනා කරපු අය ඇති. ඉච්චර දෙයක් මතු කරගන්න සෑහෙන දවසක් යනවා. ඔය தත්වෙන් තවත් ඉහළටපත් වෙන්න, ඒ වගේම ඔය தත්වේ මනාව ආරක්ෂා කරගන්න, නිතර ධර්මය අසන්න, නිතර ධර්මයේ හැසිරෙන්න, නිතරම ධර්ම මානසිකාරයේ දෙන්න. තමාගේ අධ්‍යාත්මය ලෝකෝත්තරත්වයට පරිවර්තනය වෙන තුරුම තමා තුළ තියෙන චේතනා සංස්කාර, පුජ්‍යල මමංකාරය, මමංකාරයේ ක්‍රියාවලිය අතහරින්න, අතහරින්න. දැන් බලන්න මගේ වචන ගලාගෙන යන මේ අමුතු ක්‍රමවේදය. කෙනෙකුට මේක ශ්‍රේෂ්ඨයි, තව කෙනෙකුට පොඩ්ඩක් නිකන් එක හරි මදි වගේ. ඒකට හේතුව අපගේ වචන පුජ්‍යලත්වයට කරනු ලබන අනුශාසනයක් හෝ පුජ්‍යල සංඥාවට කරන බලපෑමක් හෝ නීතියක් හෝ රෙගුලාසියක් හෝ නොවේ. මිනිස්සෙක්ගේ හිස මතින් තබන මල්ලක් හෝ ආගමක් හෝ නොවේ. සමස්ත සංඥා පද්ධතෙහි තිබෙන අවිද්‍යාව වෙනවා. ඔබ ආගමිකයෙකු ළඟට ගියා නම් ඔබගේ ඔළුව ආගමිකත්වයෙන් පුරවනවා. ඒකයි කරන්නේ. ආගමික පිළිවෙත් වලින් පුරවනවා. ඒකයි කරන්නේ. ඔබට ලොකු මල්ලක් හම්බ වෙනවා. හැබැයි මෙහිට ආවම මුකුත් මල්ලක් හම්බෙන්නේ නැහැ. ගෙනාපු මල්ල ලිහන්න, බිමින් තියන්න කියලා දෙනවා පමණයි. ඉතින් ගැඹුරුයි, හරයි, බරයි, නියමයි කියලා ඉතින් ලොකු මල්ලක් ඔලුවට තියාගෙන ගිහිල්ලා විඳවන අය අපි දකින්න ඕන තරම්. හැබැයි මේ විඳවන්න පුරුදු වුණාට පස්සේ අඥාන කෙනෙක්ගේ මල්ල බිමින් තියන්න කැමති වෙන්නේ නැහැ. කොච්චර හරි විඳෝ විඳෝ ඒ මල්ල මල්ලගෙන ඉන්නවා. හොඳයි, උදෑසන වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.